మధ్యమ నికాయు 1.1.9 సమ్మాదిట్ఠి సుత్తం ఏవం మే సుతం ఏకం సమయం భగవసావత్యం విహరతి జేతవని అనాథ పిండికస్ ఆరామి తంత్రకో ఆయస్మాసారిపుంతో భిక్ఖు ఆమంతేసి ఆవుసో భిక్ఖవోతి ఆవుసోతిఖోతే భిక్ఖు ఆయస్మతో సారిపుంతస్ పచ్చసోసుం ఆయస్మాసారిపుంతో ఏతదవోచ సమ్మాదిట్ఠి సమ్మాదిట్ఠితి ఆవుసో ఉచ్యతి కింతావతానుకో ఆవుసో అరియసావకో సమ్మాదిట్ఠి హోతి ఉజుగతాస్స దిట్ఠి ధమ్మే అవిచ్ఛ ప్రసాదేన సమన్నాగతో ఆగతో ఇమం సద్ధమ్మంతి దూరతోపి కోమయం ఆవసో ఆగచ్చేయామ ఆయస్మతో సారిపుంతస్స సంతికే ఏతస్స భాసితస్స అర్థమన్యాతుం సాధువతాయస్మంతం ఏవ సారిపుంతం పటిభాతు ఏతస్స భాసితస్స అర్థో ఆయస్మతో సారిపుంతస్స సుత్వా భిక్ఖు ధారిస్సంతీతి తేన ఆవుసో సునాథ సాధుకం మనసి కరోథ భాసిస్సామీతి ఏవమావుసోతి కోతే భిక్ఖు ఆయస్మతో సారిపుంతస్స పచ్చసోసుం ఆయస్మా సారిపుంతో ఏతదవోచ యతోఖో ఆవుసో అరియసావకో అకుశలంచ పజానాతి అకుశలమూలంచ పజానాతి కుశలంచ పజానాతి కుశలమూలంచ పజానాతి ఇత్తావతాపి కో ఆవుసో అరియసావకో సమ్మాదిట్ఠి హోతి ఉజుగతాస్స దిట్ఠి ధమ్మే అవిచ్ఛప్రసాదేన సమన్నాగతో ఆగతో ఇమం సద్ధమ్మంతి కతమం పనావసో అకుశలం కతమం అకుశలమూలం కతమం కుశలం కతమం కుశలమూలంతి පානාතිපාතෝකො ආවුසෝ අකුසලං අදින්නාදානං අකුසලං කාමේසු මිච්ඡාචාරෝ අකුසලං මුසාවාදෝ අකුසලං පිසුනාවාචා අකුසලං පරුසාවාචා අකුසලං සම්පප්පලාපෝ අකුසලං අභිඤ්ඤා අකුසලං ව්‍යාපාදෝ අකුසලං මිච්ඡාදිට්ඨි අකුසලං ඉදං උච්චතාවසෝ අකුසලං කතමංචාවසෝ අකුසලමූලං ලෝභෝ අකුසලමූලං දෝසෝ අකුසලමූලං මෝහෝ අකුසලමූලං ඉදං උච්චතාවසෝ අකුසලමූලං කතමංචාවසෝ කුසලං පානාතිපාතා වේරමණී කුසලං අදින්නාදානා වේරමණී කුසලං කාමේසු මිච්ඡාචාරා වේරමණී කුසලං මුසාවාදා වේරමණී කුසලං පිසුනාවාචා වේරමණී කුසලං පරුසාවාචා වේරමණී කුසලං සම්පප්පලාපා වේරමණී කුසලං අනභිඤ්ඤා කුසලං අභ්‍යාපාදෝ කුසලං සම්මාදිට්ඨි කුසලං ඉදං උච්චතාවසෝ කුසලං කතමංචාවසෝ කුසලමූලං අලෝභෝ කුසලමූලං අදෝසෝ කුසලමූලං අමෝහෝ කුසලමූලං ඉදං උච්චතාවසෝ කුසලමූලං යතෝකෝ ආවුසෝ අරිය සාවකෝ ඒවං අකුසලං පජානාති ඒවං අකුසලමූලං පජානාති ඒවං කුසලං පජානාති ඒවං කුසලමූලං පජානාති සෝ සබ්බසෝ රාගානුසයං පහාය පටිඝානුසයං පටිවිනෝදෙත්වා අස්මීති දිට්ඨි මානානුසයං සමෝහනිත්වා අවිඤ්ඤං පහාය විඤ්ඤං උප්පාදෙත්වා දිට්ඨේව ධම්මේ දුක්ඛසන්තං කරෝති එත්තාවතාපිකෝ ආවුසෝ අරිය සාවකෝ සම්මාදිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති සාධාවසෝතිකෝතේ භික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තමං ตริง ปัญญัง อาปุจฉุง สยาปนาอุโส อัญโญปิปริยายุ ยถาริยสาวกสัมมาดิทฐิโหติ อุจจุกตัสสะดิทฐิ ธัมเมอเวจจัปปสาเดนะสมันนาโกโต อาโกโตอิมังสันธัมมันติ สยาอาวุโส ยโตโคอาวุโสอริยสาวกโ อาหารัญจะปัจจานาติ อาหารสมุทัยัญจะปัจจานาติ อาหารนิโรธัญจะปัจจานาติ อาหารนิโรธกามินิงปฏิปทัญจะปัจจานาติ ittha-vata-pikho-āvaso-ariya-sāvako sammādhiṭṭhi-hoti ujjugatāsya-dhiṭṭhi dhamme-avicca-pasādena-samannāgato āgato-imaṁ-saddhammanti Katamopanausoaharu Katamoaharasamudayo Katamoaharanirodho Katamoaharanirodhagaminipattipadati Chattaromeausoahara Bhūtānaṁ vāsattānaṁ thitiyā Sambhavesinaṁ vāanuṅgāya Katame chattāro Kabalinkāro āhāro Olāriko āsukhumovā Phasso dutiyo Manu sanchetana tatiya Vinyanam chatuttham Tanha samudaya ahara samudayo Tanha nirodha ahara nirodho Ayameva ariyo attangiko maggo Ahara-nirodha-gāmini-patipadā Seyyathidaṁ Sammādhiṭṭhi-sammāsaṅkappu Sammāvācā-sammākammantu Sammāājīvo-sammāvāyāmu Sammāsati sammāsamādhi Yatokho āvuso ariyasāvako Evaṁ āhāraṁ pajānāti Evaṁ āhāra samudayaṁ pajānāti Evaṁ āhāra nirodhaṁ pajānāti Evaṁ āhāra nirodha gāmininṁ patipadam pajānāti So sabva so rāganusayam pahāya Patighānusayam pativinodetnvā Asmiti ditnti mānānusayaṁ samūhanitvā Avijjaṁ pahāya vijjaṁ uppāditnvā Ditnteva dhamme dukkhasantaṁ karoti Ittāvatāpikho āvuso ariyasāvako sammāditnvā Ujjugatāsya ditthi ධම්මි අවිච්ච පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති සාධාවසතිකෝතේ භික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වානුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරිං පඤ්ඤං ආපුච්ඡං සියාපනාවස අඤ්ඤෝ පිපරියාය යථාරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති පේයාල ආගතෝ ඉමං සද්ධම්මන්ති සියාවස යතෝකෝ ආවස අරිය ශාවකෝ දුක්ඛංච පජානාති දුක්ඛ සමුදයංච පජානාති දුක්ඛ නිරෝධංච පජානාති දුක්ඛ නිරෝධගාමිනින් පටිපදංච පජානාති එත්තාවතාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති කතමං පනාවස දුක්ඛං කතමෝ දුක්ඛ සමුදයෝ කතමෝ දුක්ඛ නිරෝධෝ කතමා දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාපි දුක්ඛා යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං සංඛිත්තේන පංච උපාදානඛන්ධා දුක්ඛා ඉදං උච්චතාවස දුක්ඛං කතමෝ චාවස දුක්ඛ සමුදයෝ යායං තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාభినන්දිනි සේයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා අයං උච්චතාවස දුක්ඛ සමුදයෝ කතමෝ චාවස දුක්ඛ නිරෝධෝ යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ අයං උච්චතාවස දුක්ඛ නිරෝධෝ කතමාචාවස දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා සේයතිදං සම්මාදිට්ඨි සම්මාසංකප්පෝ සම්මාවාචා සම්මාකම්මන්තෝ සම්මාආජීවෝ සම්මාවායාමෝ සම්මාසති සම්මාසමාධි යතෝකෝ ආවසෝ අරිය ශාවකෝ एवं दुःखं पजानाति एवं दुःखसमुदयं पजानाति एवं दुःखनिरोधं पजानाति एवं दुःखनिरोधगामिनीं प्रतिपदं पजानाति सो सब्बसो रागानुसयं पहाय पटिघानुसयं पटिविनोदित्वा अस्मीति दिन्तिमानानुसयं समोहनित्वा अविञ्जं पहाय विञ्जं उत्पादित्वा दिन्तेव धम्मे दुःखस्सन्तं करोति यत्तावतापि को आवसो अरियसावको सम्मादिट्ठि होति उजुगतास दिट्ठि धम्मे अविच्छप्पसादेन समन्नागतो आगतो इमं सद्धम्मन्ति साधावसोति को ते भिक्खु आयस्मतो सारिपुत्तस्स भासितं अभिनन्दित्वा अनुमोदित्वा आयस्मन्तं सारिपुत्तं उत्तरिं पञ्ञं आपुच्छुं सियापनावसो अन्योऽपि पर्यायो यथा अरियसावको सम्मादिट्ठि होति पेयाल आगतो इमं सद्धम्मन्ति सिया आवसो यतो को आवसो अरियसावको जरामरणञ्च पजानाति जरामरणसमुदयञ्च पजानाति जरामरणनिरोधञ्च पजानाति जरामरणनिरोधगामिनीं पटिपदञ्च पजानाति यत्तावतापि को आवसो अरियसावको सम्मादिट्ठि होति उजुगतास्स दिट्ठि धम्मे अविच्छप्पसादेन समन्नागतो आगतो इमं सद्धम्मन्ति कतमं पनावस जरामरणं कतमो जरामरणसमुदयो कतमो जरामरणनिरोधो कतमा जरामरणनिरोधगामिनी पटिपदाति या ते सं सत्तानं तं हि सन्तनिकाये जराजीर्णता खण्डिच्छं पालिच्छं वलितचता आयुनो संहानि इन्द्रियाणां परिपाको अयं उच्चतावसो जरा कथमञ्चावसो मरणं या ते सन्ते संसत् तानं तंहासत्तनिकाया च्युतिचवनता भेदो अन्तरधानं මච්චු මරණං කාල කිරියා කන්ධානං බේදෝ කලේබරස්ස නික්කේපෝ ඉදං උච්චතාවසෝ මරණං ඉති අයංච ජරා ඉදංච මරණං ඉදං උච්චතාවසෝ ජරා මරණං ජාති සමුදයා ජරා මරණ සමුදයෝ ජාති නිරෝධා ජරා මරණ නිරෝධ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදා සේයතිදං සම්මාදිට්ඨි පියාල සම්මා සමාධි යතෝකෝ ආවසෝ අරිය ශාවකෝ ඒවං ජරා මරණං පජානාති ඒවං ජරා මරණ සමුදයං පජානාති ඒවං ජරා මරණ නිරෝධං පජානාති ඒවං ජරා මරණ නිරෝධගාමිනින් පටිපදං පජානාති සෝ සම්බ සෝරාගානුසයම් පහය පටිඝානුසයම් පටිවිනෝදෙත්වා පෙයාල එත්තාවතාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති සාධාවසතිකෝතේ භික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරිං පඤ්ඤං ආපොච්චුං සියාපනාවසෝ අඤ්ඤෝ පිපරියායෝ පෙයාල ආගතෝ ඉමං සද්ධම්මන්ති සියාවසෝ යතෝකාවසෝ අරිය ශාවකෝ ජාතිංච පජානාති ජාති සමුදයංච පජානාති ජාති නිරෝධංච පජානාති ජාති නිරෝධගාමිනින් පටිපදංච පජානාති එත්තාවතාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති කතමාපනාවසෝ ජාති කතමෝ ජාති සමුදයෝ කතමෝ ජාති නිරෝධෝ කතමා ජාති නිරෝධ ගාමිනී පටිපදාති යාතේ සන්තේ සංසත්තානං තම්මි තම්මි සත්තනිකායේ जाति संजाति उक्कन्ति अभिनिबन्ति खन्धानं पातु भावो आयतनानं पटिलाभो अयं उच्यतावसो जाति भवसमुदया जाति समुदयो भवनिरोधा जाति निरोधो अयमेव आर्यो अट्ठङ्गिको मग्गो जाति निरोधगामिनी पटिपदा सेयथीदं सम्मादिट्ठि पेयाल सम्मा समाधि यतोखो आवसो आर्यसावको एवं जातिं पजानाति एवं जाति समुदयं पजानाति एवं जाति निरोधं पजानाति एवं जाति निरोधगामिनीं पटिपदं पजानाति सो सब्बसो रागानुसयं पहाय पेयाल इत्तावतापिखो आवसो अरियसावको सम्मादिट्ठि होति उजुगतास दिट्ठि धम्मे अविच्छप्पसादेन समन्नागतो आगतो इमं सद्धम्मन्ति साधावसोतिखो ते भिक्खो आयस्मतो सारिपुत्तस्स भासितं अभिनन्दित्वा अनुमोदित्वा आयस्मन्तं सारिपुत्तं उत्तरिं पञ्ञं आपुच्छुं सियापनावसो अन्योऽपि पर्यायो पेयाल आगतो इमं सद्धम्मन्ति सियावसो यतोखो आवसो अरियसावको भवञ्च पजानाति भवसमुदयञ्च पजानाति भवनिरोधञ्च पजानाति भवनिरोधगामिनीं पटिपदञ्च पजानाति इत्तावतापिखो आवसो अरियसावको सम्मादिट्ठि होति उजुगतास दिट्ठि धम्मे अविच्छप्पसादेन समन्नागतो होति आगतो इमं सद्धम्मन्ति कतमोपनावसो भव कतमो भवसमुदयो कतमो भवनिरोध कतमा भवनिरोधगामिनी पटिपदाति तयो मे आवसो भव कामभव रूपभव अरूपभव उपादान समुदया भव समुदयो उपादान निरोधा भव निरोध अयमेव आर्यो अट्ठङ्गिको मग्गो भव निरोधगामिनी पटिपदा सेयथीदं सम्मादिट्ठि पेयाल सम्मा समाधि यतो खो आवसो अरिय सावको एवं भवं पजानाति एवं भव समुदयं पजानाति एवं भव निरोधं पजानाति एवं भव निरोधगामिनिं पटिपदं पजानाति सो सब्बसो रागानुसयं पहाय पियाल इत्तावतापिको आवसो अरिय सावको सम्मा दिट्ठि होति उजुगतास्स दिट्ठि धम्मे अविच्छप्पसादेन समन्नागतो आगतो इमं सद्धम्मन्ति साधावसतिखो ते भिक्खु आयस्मतो सारिपुत्तस्स भासितं अभिनन्दित्वा अनुमोदित्वा आयस्मन्तं सारिपुत्तं उत्तरिं पञ्ञं आपुच्छुं सियापनावसो अन्योऽपि पर्यायो पियाल आगतो इमं सद्धम्मन्ति सियावसो यतो खो आवसो अरिय सावको उपादानञ्च पजानाति उपादानसमुदयञ्च पजानाति उपादाननिरोधञ्च पजानाति उपादाननिरोधगामिनिं पटिपदञ्च पजानाति इत्तावतापि को आवसो अरिय सावको सम्मादिट्ठि होति उजुगतास्स दिट्ठि धम्मे अविच्छप्पसादेन समन्नागतो आगतो इमं सद्धम्मन्ति कथमं पनावसो उपादानं कथमो उपादानसमुदयो कथमो उपादाननिरोधो कथमा उपादाननिरोधगामिनी पटिपदाति चत्तारिमानि आवसो उपादानानि कामुपादानं दिट्ठुपादानं सीलम्बतुपादानं अत्तवादुपादानं तन्हासमुदया उपादानसमुदयो तन्हानिरोधा उपादाननिरोधो अयमेव अरियो अट्ठङ्गिको मग्गो उपादाननिरोधगामिनी पटिपदा सेयथीदं सम्मादिट्ठि पेयाल सम्मा समाधि यतो खो आवसो अरिय सावको एवं उपादानं पजानाति एवं उपादानसमुदयं पजानाति एवं उपादाननिरोधं पजानाति एवं उपादाननिरोधगामिनिं पटिपदं पजानाति सो सब्बसो रागानुसयं पहाय पियाल इत्तावतापि को आवसो अरिय सावको සම්මාදිට්ටි හෝති උජුගතාස දිට්ටි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති සාධාවසතිකෝතේ භික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරිං පඤ්ඤං ආපුච්ඡං සියාපනාවසෝ අඤ්ඤෝ පිපරියායෝ පේයාල ආගතෝ ඉමං සද්ධම්මන්ති සියාවසෝ යතකාවසෝ අරිය සාවකෝ තන්හංච පජානාති තන්හා සමුදයංච පජානාති තන්හා නිරෝධංච පජානාති තන්හා නිරෝධගාමිනින් පටිපදංච පජානාති එත්තාවතාපිකෝආවසෝරියසාාවකෝ සම්මාදිට්ටි හෝති උජුගතාස්සදිට්ටි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති කතමාපනාවසෝ තන්හා කතමෝ තන්හා සමුදයෝ කතමෝ තන්හා නිරෝධ කතමා තන්හා නිරෝධගාමිනී පටිපදා චෛමේ ආවසෝ තන්හා කායා රූප තන්හා සද්ද තන්හා ගන්ධ තන්හා රස තන්හා පොට්ටබ්බ තන්හා ධම්ම තන්හා වේදනා සමුදයා තන්හා සමුදයෝ වේදනා නිරෝධා තන්හා නිරෝධෝ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ තණ්හා නිරෝධගාමිනී පටිපදා සේයතිදං සම්මාදිට්ඨි පේයාල සම්මා සමාධි යතකාවසාරියසාාවකෝ ඒවං තන්හං පජානාති ඒවං තන්හා සමුදයං පජානාති ඒවන් තන්හා නිරෝධං පජානාති ඒවන් තන්හා නිරෝධගාමිනින් පටිපදං පජානාති සෝ සබ්බ සෝරාගානුසයං පහාය පේයාල එත්තාවතාපිකෝආවසෝරියසාාවකෝ සම්මාදිට්ඨි හෝති උජුගතාස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති සාධාවසතිකෝතේ භික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරිං පඤ්ඤං ආපුච්ඡං සියාපනාවසෝ අඤ්ඤෝ පිපරියායෝ පියාල ආගතෝ ඉමං සද්ධම්මන්ති සියාවස යතෝකෝ ආවස අරිය ශාවකෝ වේදනංච පජානාති වේදනා සමුදයංච පජානාති වේදනා නිරෝධංච පජානාති වේදනා නිරෝධගාමිනින් පටිපදංච පජානාති එත්තාවතා පිඛෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති කතමාපනාවසෝ වේදනා කතමෝ වේදනා සමුදයෝ කතමෝ වේදනා නිරෝධෝ කතමා වේදනා නිරෝධගාමිනී පටිපදාති චෛමේ ආවස වේදනා කාය චක්ඛු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා ඝාන සම්පස්සජා වේදනා ජීවහා සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදනා මනෝ සම්පස්සජා වේදනා පස්ස සමුදයා වේදනා සමුදයෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ අයමේ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ වේදනා නිරෝධගාමිනී පටිපදා සේයතිදං සම්මාදිට්ඨි පේයාල සම්මා සමාධි යතෝකෝආසෝ අරිය ශාවකෝ ඒවං වේදනං පජානාති ඒවං වේදනා සමුදයං පජානාති ඒවං වේදනා නිරෝධං පජානාති ඒවං වේදනා නිරෝධගාමිනින් පටිපදං පජානාති සෝ සබ්බසෝ රාගානුසයම් පහාය පේයාල එත්තාවතා පිඛෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප් පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති සාධාවසතිකෝතේ භික්ඛු आयस्मतो सारिपुत्तस्य भासितं अभिनन्दित्वा अनुमोदित्वा आयस्मन्तं सारिपुत्तं उत्तरिं पञ्यं आपुच्छुं स्यापनावसो अन्योऽपि पर्याय पियाल आगतो इमं सद्धम्मन्ति स्या आवसो यतो खो आवसो अरियसावको फस्सञ्च पजानाति फस्स समुदयञ्च पजानाति फस्स निरोधञ्च पजानाति फस्स निरोधगामिनिं पटिपदञ्च पजानाति इत्तावतापि को आवसो अरियसावको सम्मादिट्ठि होति उजुगतास्स दिट्ठि धम्मे अवेच्छप्पसादेन समन्नागतो आगतो इमं सद्धम्मन्ति कतमोपनावसो फस्सो कतमो फस्स समुदयो कतमो फस्स निरोधो कतमा फस्स निरोधगामिनी पटिपदाति चैमे आवसो फस्स काया चक्षुसंफस्सो सोतसंफस्सो घानसंफस्सो जिह्वासंफस्सो कायसंफस्सो मनोसंफस्सो सलायतनसमुदयाफस्ससमुदयो सलायतननिरोधाफस्सनिरोधो अयमेव आर्यो अट्ठङ्गिको मग्गो फस्सनिरोधगामिनी पटिपदा सेयथीदं सम्मादिट्ठि पियाल सम्मा समाधि यतो खो आवसो अरियसावको एवं फस्सं पजानाति एवं फस्स समुदयं पजानाति एवं फस्स निरोधं पजानाति एवं फस्स निरोधगामिनीं पटिपदं पजानाति सो सम्बसो रागानुसयं पहाय पियाल इत्तावतापि को आवसो अरियसावको सम्मादिट्ठि होति उजुगतास्स दिट्ठि धम्मे अवेच्छप्पसादेन समन्नागतो आगतो इमं सद्धम्मन्ति साधावसोति को ते भिक्खु आयस्मतो सारिपुत्तस्य भासितं अभिनन्दित्वा अनुमोदित्वा आयस्मन्तं सारिपुत्तं उत्तरिं पञ्यं आपुच्छुं स्यापनावसो अन्योऽपि पर्याय पियाल आगतो इमं सद्धम्मन्ति स्या आवसो Yato kho avaso ariya savako Salayatanancha pajanati Salayatana samudayancha pajanati Salayatana nirodhancha pajanati Salayatana nirodhagaminin patipadancha pajanati Ittavata piko avaso ariya savako Sammadhitthi hoti Ujugatassa dittthi Dhamme avicchappasadena samannagato Agato imaṃ saddhammanti Katamaṃ panāvaso salāyatanaṃ Katamo salāyatana samudayo Katamo salāyatana nirodho Katamā salāyatana nirodha gāmini patipadāti Chaimāni āvaso āyatanāni Chakkhāyatanaṃ sotāyatanaṃ Ghānāyatanaṃ jivuhāyatanaṃ Kāyāyatanaṃ manāyatanaṃ Nāmarūpa samudayā salāyatana samudayo Nāmarūpa nirodhā salāyatana nirodho Ayameva ariyo aṭṭhaṅgiko maggo Salāyatana nirodha gāmini paṭipadā Seyyathidaṃ sammādhitthi peyāla Sammā samādhi Yato kho avaso ariya savako Evaṃ salāyatanaṃ pajānāti Evaṃ salāyatana samudayaṃ pajānāti Evaṃ salāyatana nirodhaṃ pajānāti Evaṃ salāyatana nirodhagāminiṃ patipadaṃ pajānāti So sabba so rāgānusayaṃ pahāya Peyāla Ittavata piko avaso ariya savako Sammādhitthi hoti Ujugatassa dittthi Dhamme avicchappasadena samannāgato Āgato imaṃ saddhammanti Sādhāvaso thikho te bhikkhu āyasmato sāriputtassa bhāsitaṃ abhinanditvā anumoditvā āyasmantaṃ sāriputtaṃ uttariṃ paññaṃ āpuccuṃ Siyāpanāvaso anyo pipariyāyo Peyāla Āgato imaṃ saddhammanti Siyā āvaso Yato kho āvaso ariya savako Nāmarūpañca pajānāti Nāmarūpa samudayañca pajānāti नाम रूप निरोधं च पजानाति नाम रूप निरोधगामिनीं प्रतिपदं च पजानाति एतावताभिको आसो आर्यसावको सम्मादिट्ठि होति उजुगतास्स दिट्ठि धम्मे अविच्छप्पसादेन समन्नागतो आगतो इमं सद्धम्मन्ति कथमं पनावसो नामरूपं कथमो नामरूपसमुदयो कथमो नामरूपनिरोधो कथमा नामरूपनिरोधगामिनी पटिपदाति वेदना संज्ञा चेतना फस्सो मनसिकारो इदं उच्यतावसो नामं चत्तारि च महाभूतानि चतुर्णं च महाभूतानं उपादाय रूपं इदं उच्यतावसो रूपं इतीदं च नामं इदं च रूपं इदं उच्यतावसो नामरूपं विज्ञानसमुदया नामरूपसमुदयो विज्ञाननिरोधा नामरूपनिरोध अयमेव अर्यो अट्ठङ्गिको मग्गो नामरूपनिरोधगामिनी पटिपदा सेयथीदं सम्मादिट्ठि पियाल सम्मा समाधि यतोखो आवसो आर्यसावको एवं नामरूपं पजानाति एवं नामरूपसमुदयं पजानाति एवं नामरूपनिरोधं पजानाति एवं नामरूपनिरोधगामिनीं पटिपदं पजानाति सो सम्भसो रागानुसयं पहाय पेयाल एतावताभिको आवसो आर्यसावको सम्मादिट्ठि होति उजुगतास्स दिट्ठि धम्मे अविच्छप्पसादेन समन्नागतो आगतो इमं सद्धम्मन्ति साधावसोति को ते भिक्खु आयस्मतो सारिपुत्तस्स भासितं अभिनन्दित्वा अनुमोदित्वा आयस्मन्तं सारिपुत्तं उत्तरिं पञ्ञं आपुच्छुं सियापनावसो अन्योऽपि पर्यायो पियाल आगतो इमं सद्धम्मन्ति सियावसो यतोखो आवसो आर्यसावको विज्ञानं च पजानाति विज्ञानसमुदयं च पजानाति विज्ञाननिरोधं च पजानाति विज्ञाननिरोधगामिनीं पटिपदं च पजानाति एतावताऽपि को आवसो आर्यसावको සම්මාදිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති කතමං පනාවසෝ විඤ්ඤාණං කතමෝ විඤ්ඤාණ සමුදයෝ කතමෝ විඤ්ඤාණ නිරෝධෝ කතමා විඤ්ඤාණ නිරෝධගාමිනී පටිපදාති චෛමේ ආවසෝ විඤ්ඤාණ කායා චක්ඛු විඤ්ඤාණං සෝත විඤ්ඤාණං ඝාන විඤ්ඤාණං ජීවා විඤ්ඤාණං කාය විඤ්ඤාණං මනෝ විඤ්ඤාණං සංඛාර සමුදයා විඤ්ඤාණ සමුදය සංඛාර නිරෝධා විඤ්ඤාණ නිරෝධ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ විඤ්ඤාණ නිරෝධගාමිනී පටිපදා සේයතේදං සම්මාදිට්ඨි පේයාල සම්මා සමාධි යතෝකෝ ආවසෝ අරිය සාවකෝ ඒවං විඤ්ඤාණං පජානාති ඒවං විඤ්ඤාණ සමුදයං පජානාති ඒවං විඤ්ඤාණ නිරෝධං පජානාති ඒවං විඤ්ඤාණ නිරෝධගාමිනින් පටිපදං පජානාති සෝ සබ්බ සෝ රාගානුසයම් පහාය පේයාල එත්තාවතාපිකෝ ආවසෝ අරිය සාවකෝ සම්මාදිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති සාධාවසති කෝතේ භික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරිං පඤ්ඤං ආපුච්ඡං සියාපනාවසෝ අඤ්ඤෝ පිපරියායෝ පේයාල ආගතෝ ඉමං සද්ධම්මන්ති සියාවසෝ යතෝකෝ ආවසෝ අරිය සාවකෝ සංඛාරේච පජානාති සංඛාර සමුදයංච පජානාති සංඛාර නිරෝධංච පජානාති සංඛාර නිරෝධගාමිනී පටිපදංච පජානාති එත්තාවතාපිකෝ ආවසෝ අරිය සාවකෝ සම්මාදිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති කතමේ පනාවසෝ සංඛාරා කතමෝ සංඛාර සමුදයෝ කතමෝ සංඛාර නිරෝධෝ කතමා සංඛාර නිරෝධගාමිනී පටිපදාති තයෝමේ ආවසෝ සංඛාරා කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝ අවිද්‍යා සමුදයා සංඛාර සමුදය අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධ අයමේව ආරියෝ අට්ඨංගික මග්ගෝ සංඛාර නිරෝධගාමිනී පටිපදා සේයතේදං සම්මාදිට්ඨි පෙයාල සම්මා සමාධි යතුකෝආසෝ අරියසාකෝ ඒවං සංඛාරේ පජානාති ඒවං සංඛාර සමුදයං පජානාති ඒවං සංඛාර නිරෝධං පජානාති ඒවං සංඛාර නිරෝධගාමිනින් පටිපදම් පජානාති සෝ සම්බසෝ රාගානුසයම් පහය පටිඝානුසයම් පටිවිනෝදෙත්වා අස්මීති දිට්ඨි මානානුසයං සමූහනිත්වා අවිඤ්ඤං පහය විඤ්ඤං උප්පාදෙත්වා දිට්ඨේව ධම්මේ දුක්ඛස්සන්ත කරෝති එත්තාතාපිකෝ අවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති සාධාවසෝතිකෝතේ භික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරින් පඤ්ඤං ආපුච්ඡං සියාපනාවසෝ අඤ්ඤෝපි පරියායෝ පෙයාල ආගතෝ ඉමං සද්ධම්මන්ති සියාවසෝ යතුකෝ ආවසෝ අරියසාවකෝ අවිඤ්ඤංච පජානාති අවිඤ්ඤා සමුදයංච පජානාති අවිද්‍යා නිරෝධංච පජානාති අවිද්‍යා නිරෝධගාමිනින් පටිපදංච පජානාති එත්තාවතාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති කතමා පනාවසෝ අවිඤ්ඤා කතමෝ අවිඤ්ඤා සමුදයෝ කතමෝ අවිඤ්ඤා නිරෝධ කතමා අවිඤ්ඤා නිරෝධගාමිනී පටිපදාති යංකෝ ආවසෝ දුක්ඛේ අඤ්ඤානං දුක්ඛ සමුදයේ අඤ්ඤානං දුක්ඛ නිරෝධේ අඤ්ඤානං දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය අඤ්ඤානං අයං උච්චතාවසෝ අවිඤ්ඤා ආසව සමුදයා අවිද්‍යා සමුදයෝ ආසව නිරෝධා විද්‍යා නිරෝධ අයමේව ආරියෝ අට්ඨංගිකෝ මග්ගෝ අවිද්‍යා නිරෝධ ගාමිනී පටිපදා සේයතිදං සම්මා දිට්ඨි පෙයාල සම්මා සමාධි යතුකෝ ආවසෝ අරිය ශාවකෝ ඒවං අවිඤ්ඤං පජානාති ඒවං අවිද්‍යා සමුදයං පජානාති एवं अविद्या निरोधं पजानाति एवं अविद्या निरोधगामिनीं पटिपदं पजानाति सो सब्बसो रागानुसयं पहाय पटिघानुसयं पटिविनोदित्वा अस्मीति दिट्ठिमानानुसयं समूहनित्वा अविञ्जं पहाय विञ्जं उपादित्वा दिट्ठेव धम्मे दुःखस्सन्तकरोति इत्तावतापि को आवसो अरियसावको सम्मादिट्ठि होति उजुगतास्स दिट्ठि धम्मे अविच्छप्पसादेन समन्नागतो आगतो इमं सद्धम्मन्ति साधावसोति को ते भिक्खु आयस्मतो सारिपुत्तस्स भासितं अभिनन्दित्वानुमोदित्वा आयस्मन्तं सारिपुत्तं उत्तरिं पञ्ञं आपुञ्छुं सियापनावसो अन्योऽपि पर्यायु यथार्यसाको सम्मादिट्ठि होति उजुगतास्स दिट्ठि धम्मे अविच्छप्पसादेन समन्नागतो आगतो इमं सद्धम्मन्ति सियावसो यतो को आवसो अर्यसाको आसवञ्च पजानाति आसवसमुदयञ्च पजानाति आसवनिरोधञ्च पजानाति आसवनिरोधगामिनीं पटिपदञ्च पजानाति इत्तावतापि को आवसो अर्यसावको सम्मादिट्ठि होति उजुगतास्स दिट्ठि धम्मे अविच्छप्पसादेन समन्नागतो आगतो इमं सद्धम्मन्ति कतमोपनावसो आसवो कतमो आसव समुदयो कतमो आसव निरोधो कथमा आसव निरोधगामिनी पटिपदाति तयो मे आवसो आसवा कामासवो भवासवो अविज्जासवो अविज्जा समुदया आसव समुदयो अविज्जा निरोधा आसव निरोधो अयमेव अरियो अट्ठङ्गिको मग्गो आसवनिरोधगामिनी पटिपदा सेयतीदं सम्मादिट्ठि सम्मासङ्कप्पो सम्मावाचा सम्माकम्मन्तो सम्माआजीवो सम्मावायामो सम्मा सति सम्मा समाधि यतो को आवसो अर्यसावको एवं आसवं पजानाति एवं आसव समुदयं पजानाति एवं आसव निरोधं पजानाति एवं आसव निरोधगामिनीं पटिपदं पजानाति सो सब्बसो रागानुसयं पहाय पटिघानुसयं पटिविनोदित्वा अस्मीति दिट्ठिमानानुसयं समूहनित्वा अविञ्जं पहाय विञ्जं उपादित्वा විත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝති ඉත්තාවතාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති ඉදම වෝච ආයස්මා සාරිපුත්තෝ අත්තමනාතේ භික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දුන්ති සම්මා දිට්ඨි සුත්තං නිත්‍ථිතං